හේතුව මේ ලෝකේ හැමතැනම මල් පිපෙන්නේ බුදුහාමුදුරන්ට. මේ මල් වල හයිතිය බුදුහාමුදුරන්ට. මේ ගස් වල තාම මල් පිපිලා නැහැ. හැබැයි ගස් ඇතුළේ තියෙන මල් පිපෙන්න තියෙන මල් බුදුහාමුදුරන්ටයි අයිති. ඒ පේටන් එක බුදුහාමුදුරන්ට දීලා තියෙන්නේ. කොපිරයිට් එක. ලෞතර තථාගත මේ 31 තලයේ මේ සියලුම පූජනීය දේවල් ඒ ගෞරව නමස්කාර ඔක්කම උන්වහන්සේට. එතකොට බුදුහාමුදුරන්ට මල් මම විකුණනවායි කියලා කියන්නේ ඊට වඩා කර්මයක් නෑ. ඒක විකුණන්න බෑ. ඒක නිකන් දෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ නමකට පූජා වෙන දෙයක් මම මිලක් තක්සේරු කරාම ඒක වික්කාම විශාල පාපයක්. අනිතක බුදුන් වඳින්න පිළිමයක් විකුණන්න බෑ. ඒක නිකන් දෙන්න ඕනේ. බුදුහාමුදුරන්ට රුපියල් 100 150 කියලා ගණන් තිබ්බාම පාරමිතාව සාරාසංග කල්ප ලක්ෂය ලෞතර තථාගත කෙනෙක් රුපියල් 250 කියලා කිව්වම ඒ මනස අපායට යන්නේ නැද්ද? ඒවත් විකුණන්න බෑ. ඒ කාලේ පිරිකර කඩ තිබිලා තියනවාද? බුදුහාමුදුරන් කාලේ ඇයි? මිනිස්සු දන්නවා සිවුරු පිරිකර වික්කාම අපායට යනවා කියලා. නිවන් දකින්න රාත්‍රේකට මේ පූජා කරන්නේ ඒක වික්කාම. එතකොට රාත් තුනක් ප්‍රශ්නයක් නැහැ සල්ලි දීලා ගන්න. එතකොට මේ ලෝකේ ಗುಣධර්ම වලට මේ මනස ආදායමනේ බලාපොරොත්තු වෙන්නේ. ඒ කාලේම නෑ සංඝයාට සිවුරේ මිනිසු වියනවා රෙදි අරගෙන මානවා පඳු ගාලා පිළියෙල කරලා එහෙමයි පූජා කළේ. අද ඔක්කොම වෙලඳාම පිණ්ඩපාත යන භික්ෂුවකට පාත්‍රය විකුණන රුපියල් 3000ට 3000 දීලා ගන්න ඕනේ පාත්‍රේ පිණ්ඩපාත කරගෙන ඒ ಗುಣධර්ම වඩන්න. ඒතර ආන්දර මොකද කරන්නේ? ආන්දර තඹකනයි ඒවා ගණ්ඩ සල්ලියපාය පිරිමේ ලකුණු. නිවන් දකින්න කෙනාට සියලු දේමල් නොමිලේ දෙන්න ඕනේ. ලෞතර තථාගතයන් වහන්සේගේ රුව මිනිසු ගන්නෙ මොකටද? ආදායම් ගන්න නෙමෙයි වඳින්න. ඒක පූජනීයයි. ඒ පූජා භාණ්ඩ නිකන් දෙන්න ඕනේ. එතකොට ඒක අමිල වස්තුවක් වෙන්නේ. ඒක අමිලයි. තථාගතයන් වහන්සේ කියද? ඒකට වචන නැහැ. 31 තලෙම දුන්නත් ඒකට සමාන නැහැ. අරගෙන ගිල වැඳ ගන්න නිවන් දකින්න. මල් බුදුහාමර නිකං මිනිසු පින්තකා ගිහිල්ලා වැව් වලට ගිහිල්ලා පාන්දරෙන් මල් කඩලා චෛත්‍ය තියෙන තැන්වල වේර විහාරවල තියෙන තැන්වල උලක් ලස්සනට අට් එකක් ගාලා පොල්ලතුලින් මල් තියානේ නේනකට මලක් අරගෙන පූජා කරන තථාගතයන් මලක් ඉස්ස තියන්නේ බෙන්ද පුතා මලක් අරගෙන ඕම මල් දෙන්න ඕනේ කරගෙන මල් දන්සල කියලා. එතකොටයි සාසනේ බබලෙන්නේ. එතකොටයි බුදුදාම පවතින්නේ. බුදුහාමරන්ට එන රුපියල් 100ක් දෙයි දාන්න. මාරවැඩි ලෞතර බුදුවරන්ට මලක් දෙන්න අපිට සල්ලි දෙන්න වෙලානේ. වැඳ ගන්න ටිකට් කඩනෝනේ. චෛත්‍ය වැඳ ගන්න 500යි මාළිගා හතුල්ටන 250යි. සාරාසංක කල්ප ලක්ෂ්‍ය පාරමී පුරුපු ලෞතර තථාගතයන් වහන්සේට ධන ගාල වැඳ ගන්න ටිකට් එකක් කඩනවා කියලා කියන්නේ මේ මිනිසුන්ට අපායවල් අලුතෙන් හදන්න වෙනවනේ. අපායවල් නැහැ. යම රජුරෝ කලකිරිලා ඉන්නේ මේ මිනිසාවම දෙන්න දඬුවමක් නැහැ. ඇයි අලුතෙන් දඬුවම් හදන්න වෙලා තියෙන්නේ? ලෝතර බුදු කෙනෙකුට ධන ගාල වැඳ ගන්න එහෙම අපට සල්ලි ගන්න පුළුවන්ද? ටිකට් කඩන්න පුළුවන්ද? එතකොට අපි බුදුහාඳුර ගන්න මොනවද? දැන් බුදුහාඳුර විකුණගෙන කනවනේ. බුදුහාඳුර වෙළඳ භාණ්ඩයක් කළානේ. අර ඩයලොග් ඔෆිස් මොබිටල් ඔෆිස් වලට ගියාම පොඩි පොඩි ගෑන් ළමයි ලස්සනට ඇඳලා කොට රඳලා තියලා තියෙන බොනික්කෝ වගේ. ඒවා මේ වෙළඳ භාණ්ඩ දැන් ඒවා. මිනිස්සු සේවේ තරන්නේ නැහැ. ඒ මිනිස්සුගේ ඔළුවේ මොකවත් නැහැ. ප්‍රඥාවක් තියලා අධ්‍යාපනයක් මොකවත් නැහැ. හරන්තිනේ හැඩරුවට වෙළඳ භාණ්ඩයක්. ඒවට ආකර්ෂණ මිනිස්සු ඇදිලෙනවා. සිම් අතර තියෙන තිකන තව දෙකක් ගන්නවා. පුණුත් නැහැ. ඒ සිම් ගන්නවා. ඇයි අර ළමයා දකින්න ආසයි. ටිකක් කළා එතන ඉන්න ආසයි. වෙළඳ භාණ්ඩයක් වෙලා. දැන් තථාගතයන් වහන්සේට තෝයි තත්ත්ව. ෂෝරූම් එකේ මේ තියලා තින්නේ. ලස්සනට හදලා කරලා බුදුහාමුදුරු කියලා තිබ්බාම ටිකට් කඩනවා. කැටයක් තිබ්බාම 750 රුපියල්. එතකොට බුදුහාමුදුරු එංගා කනවනේ. පාර මිනිස්සෙක්ව ගිහිල්ලා වාඩි කරවලා 725 750 දැම්මත් එකන මොකද්ද කියන්නේ? එංගා කනවා. දැන් ලෞතර තථාගතයන් වහන්සේ තුන් ලෝකාගර බුදුහාමුදුරු එංගා කනවන්නේ මේ සම්බුද්ධ ශාසනේ මේ වර්තමානයේ. දැන් 750 රුපියල නොදාපු කැටයක් මට පෙන්නන්නකෝ. 725 දානවනේ. 710ක් දානවනේ. ඒතර බුදුහාමුදුරුන්ට 710 දානවා කියන්නේ ඒතර බුදුහාමුදුරු කොච්චර පල්ලයට ඇවිල්ලාද? ජාතරූප රජිත කියලා විදේශන කරපු බුදුහාමුදුරන්ට 750 රුපියල විසිකනවා නංගකට 10 කොලේ උණ්ඩි කරලා මූණට විසිකනවා නා. ඒතර මොකද්ද දන්නේ මේ මේ ශාසනේ පැවත හැමදේම පිරීලා ලෞතර බුදුහාමුදුර වඩම්මලා වාඩි කරලා තින් උන්නාන්සේව ඉඟාකාවලා ඒකෙන් කාලා ජීවත් වෙනවා. ඊට වඩා හොඳයි බෙල්ලේ වැල දාගත්තා නා. මා හැඹරුම් ගලා බෙල්ලේ බැඳලා ගැඹුරු මූදට ගිහින් දාන එක ඊට වඩා යහපත්. ඒ මනස ඊළඟ භවයේ හොඳ තැනක ඉපදෙනවා. හැබැයි මේක කරලා ඉපදෙන්නේ නැහැ. සර්වඥතා ධාතුන් වහන්සේ අරගෙන පොලේ යනවා, කඩේ යනවා, වෙලේ යනවා, ආධාර එකතු කරනවා. අර ගණිකාව පාර දිගේ අරන් ගිහලා සල්ලි ගන්නවා වගේ වැඩක්. ඉඟන්නෝ පාර දිගේ අම්මේ අම්මේ කීකේ කීයක් කර ඉල්ල ගන්නවා වගේ වැඩක් මේ කරන්නේ. පිරිහීමේ ලකුණු මතනම පිරිහිලා. තථාගතයන් වහන්සේ නමකට දෙන්න ඕන ගෞරවය මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ලෝතුරා තථාගතයන් වහන්සේට දිය යුතු නමස්කාරය මොකද්ද කියලා දන්නේ නැහැ. උන්වහන්සේගේ පාරමිතාවේ බුද්ධත්වයේ පූජනීයභාවයේ කිසිම කෙනෙකුට තේරිලා නැහැ. තේරුණා නම් ඒක කරන්නේ නැහැ. බුදුහාමුදුරන්ට වැඳලා මිනිස්සු නිවන් යන්න ඕනේ. සර්වඥතා ධාතුන් වහන්සේට වැඳලා මිනිස්සු හිත පාදව ගන්න ඕනේ. සතපන රුපියල ඉසිකලාම හරිද? එතකොට වේරේ ආර පන්සල අදලා තින ඉඟා කන්නනේ. නිවන් දකින්න නෙමෙයිනේ. එතකොට මේව හදලා තින්නේ ඔක්කොම සසර දුකේ නිදාසෙන්න. බලනකොට සසර දුක රස කරන්නනේ හැමදේම ගොඩ නැගිලා තියෙන්නේ. පිරිහිලා. හැමතැනම පිරිහිලා. බුදුහාමුදුරන්ට පූජා කරන්න යන සියලුම දේවල් නොමිලේ දෙන්න ඕනේ. දෙන්න බැරි නම් ඒක නොකර ඉන්න ඕනේ. අපායට යන වැඩක් එතන වෙන්නේ. ඒකෙන් දිනු වෙච්ච කෙනෙකුත් නැහැ. අපායට ගිය කට්ටියයි ඉන්නේ. අද ලෝකේ හැමතැනම ඕක තමයි තියෙන්නේ. බුද්ධ පූජාව හරිනකොටත් ලොකුම කෙසල් ගෙඩිය තියන්නේ නැහැ. අර අවිරිය කෙරෝලේ තියෙන තැලිච් එක ටිකක් මේ පොඩි එක ඒක තමයි තියෙන්නේ. අයි බුදුහාමුදුරුන් වළඳන්නේ නැහැනේ. අපරාධින හොඳ කෙඩි ටික ඒක තියාගන්නවා. හොඳ ව්‍යංජනයක් තිබ්බාම පොළොත් තිබුණාම අතු ව්‍යංජනයක් මොනවා තිබුණාම ඒව පොඩ්ඩයි තියෙන රසයි මේවා පොඩ්ඩයි තියෙන බුදුහාමුදුරන්ට. බුදුහාමුදුර කල්පනා කරනවා බලන්නකො ලෝතුරා බුදුහාමුදුරන්ටවත් දෙන්න හතෙන්නේ නැහැ. හැබැයි මගේ ශ්‍රාවකෙන් මට බත් දෙන්න හත ඇන්දට එන්නේ නැහැ. කොහොමද මේ මානකම? හැබැයි මොනවද කියලා වන් සතර දුකයි නිවන් යන මේම කළාම කොහොමද නිවන් යන්නේ? අපායට නම් යන්න පුළුවන්. මේක අපායට යන පොටක් මේ පේන්නේ. අද වර්තමාන ශාසනයේ යථාර්ථය ඕක. සේනාසනයක් හදන්න ඕනේ, පන්සලක් හදන්න ඕනේ ලෝක සත්‍යයේ පිරිණිවන් පායමට. සංසාර දුක නිවා ගන්න. හැබැයි ඒ ඔක්කොම හදලා තියෙන්නේ ආදායම් ලබන්න. ව්‍යාපාර මධ්‍යස්ථාන බවට පත් වෙලා තියෙන ඒවා. කවුද කෙලස් නිවන්නේ? කිසිම තැනක නැහැ. ඔක්කොම කෙලස් වඩනවා. කෙලස් වඩනවා. කෙලස් නඩත්තු කරනවා. කොයි සේනාතනයකද අපට මේවා එපා, අදින් පස්සේ මේවා ගේන්න එපා කියලා කියන්නේ? ඇයි මේ ටික ගෙනාව, අර ටික ගෙනාවේ නැද්ද? ඊළඟ සැරේ එනකොට අරකත් ගේන්න. එහෙම ඉල්ලලා ගන්නවා. තව තවත් ගන්නවා. ගන්න ක්‍රමයක් තියෙන්නේ, දෙන ක්‍රමයක් ඔයවත් නැහැ. එකතු කරන ක්‍රම තමයි අමතනම තියෙන්නේ. අස් කරන ක්‍රම කිසිම තැනක නැහැ. ගබඩාවල් පිරුණාම ඒවා අතන්ට දෙන්න ඕනේ, මෙතන්ට දෙන්න ඕනේ, වැඩිහිටි නිවාසෙට දෙන්න ඕනේ. ඇයි එකතු කළේ? එකතු කරපු නිසානේ දැන් ඒවා පටවගෙන යන්න උනේ. එකතු කරන්න තියෙටියම ඉවරනේ. මිනිස්සු දෙන පරිපාලියට ගන්නවද? එන බෝම්බයක් දුන්නත් ගන්නවනේ හාමුදුරුව. අර ඇඳයට තියා ගන්නවනේ. දෙන පළියට ගන්නවද නැහැ. අවශ්‍ය දේ කුමක්ද කියලා දැනගෙන ගන්න එපාය. නිවනට ගැළපෙන එක ගන්න එපාය. හැමදේම ගන්නවා. මාන ජීවිතේ තවුල් වෙලා, සාසනේ තවුල් වෙලා, හැමදේම සංකීර්ණ වෙලා කිසිම කෙනෙකුට නිවනක් නැහැ. හැමදේම අත්හැරලා නිවන් දකින්න කට්ටිය නිවන් දකින්නෙත් නැහැ. ඒ කට්ටියට උපස්ථාන කරලා කුසල් වඩලා නිවන් දකින්න දෙන කට්ටිය නිවන් දන් අම්බෙන්නෙත් නැහැ. ඇයි මේගොල්ලෝ වඩන්න එපා, ඒක ආනිසංස හැදෙන්න. කිසිම දෙයක් වඩන්නේ නැහැ නේ. අපේ සේනාසනයකට අද වාර්ෂික දාන නැහැ. දැරි වෙලාවත් වාර්ෂික දාන තිබිලා දැන් ඉඳලා අපි වාර්ෂික දාන ටික කැන්සල් කරනවා. පාත්‍රයෙන් ජීවත් වෙන්න පින්ඩ පාත්‍ය කරගෙන මේ දවල්ට හිර රැට හඳ උල්පතෙන් වතුර ගන්න කියලා මේ සේරම ටික ගලවලා විසි කරනවා. සාසනයට ඔරොත්තු දෙන කෙනා, ඒ කියන තථාගතයන් වහන්සේගේ සරණ යන කෙනා, දුක හැත්තටම දැනිලා ඒක නිවා ගන්නම ඕනේ කියලා හිතන කෙනා ඒකට ඔරොත්තු දෙනවා. සැපේට, කන්න බොන්න, ගෞරවයට, විවේකයට, බලාපොරොත්තුවට මාන වෙච්ච කෙනා සිවුරු දාලා ගෙදර යනවා. ඊළඟ පැය 24න් සාසනේ ප්‍රතිසංස්කරණයයි. සාසන අලුත් වැඩ කළ ඉවරයි. පැය 24යි. ඉර බෑලා අනිත් පැත්තෙන් ඉර එනකොට ඔක්කොම ඇදිලා. ඔක්කොම ඇදිලා. ඇයි? ආදායම් ලැබෙන්නේ නැත්තම් කීයටවත් ඉන්නේ නැහැ. ප්‍රත්‍ය බලාපොරොත්තු වෙන කට්ටිය ඔක්කොම ගියා. සැප නැහැ. ඉල්ලාගෙන කන්න ඕනේ. ෆෝන් පාවිච්චි කරන කරන්ට් කොයිද? සැප මොකවත්ම නැහැ. සැප බලාපොරොත්තුෙන් කිසිම කෙනෙක් ඉන්නේ නැහැ, ඔක්කොම යනවා. විවේකයේ උදකලාව නිකන් කම්මැලිකම කාලා බිලා එහෙම ඉන්න ඒ කට්ටිය ඔක්කොම යනයි. එහෙම ප්‍රතිපත්තිය මීට පස්සේ නැහැ මෙතන. ඉන්නේ කවුද? නිවැරදිව දුක තේරුම් ගත්ත කට්ටිය, මේ භවයේ පිරිනිවන් පානවයි කියලා අදිස්ථාණයෙන් සසුන් ගත වෙච්ච කට්ටිය නිවැරදි රාතන් වහන්සේලා. දැන් සාසනය ප්‍රතිසම් පැය 24න් හැදෙනවා. ලොරි පිටින් බත් ගේනවා, ලොරි පිටින් කෙසල් කන් ගේනවා, කිරි අට්ටි පිටින් ගේනවා, අට්ටි පිටින් ගේන්න බෑන එළ දෙනෙකුත් පූජා කරනවා, දෝල කිරි මුදව ගන්න කියලා. දැන් නිවන් දකීද? හාම්බ්‍රෝ කිරි නිකන් නෙමෙයි වළඳන්නේ, අර පුඩුවට තියලා කිරි වළඳන්නේ එළ දෙනාගේ. ඇයි? ඒ තරම් එළ හර පූජා වෙලා. කෙසල් ගෙඩි වළඳන්නේ, කැම් පිටින් වළඳන්නේ. ඇයි? ලොරි පිටින් බානවානේ. හාම්බ්‍රෝන් දැක්කම ගවයා බයයි, ගවයාට වඩා ලොකු හාම්බ්‍රෝ. ගවයාට දොරෙන් යන්න පුළුවන්, හාම්බ්‍රන්ට යන්න බෑ. එච්චර ලොකුයි හාම්බ්‍රෝ. කාලා, එච්චර කාලා. වළඳලා නෙමෙයි කාලා. අද සාසනේ ඒ තරම් පිරිහිලා. අපේ ජීවිතවල පිරියෙන්නේ නැතුව තියෙන නම් ඒ වැරදි එකක්වත් අපේ ජීවිතේ වෙන්න බෑ. ඒ අඩුපාඩු දුර්වලකම් එකක්වත් වෙන්න බෑ. අපි නිරෝධයටපත් වෙන්න ඕනේ, අපි රහත් වෙන්න ඕනේ. ඒ කියන තථාගතයන් වහන්සේගේ සරණ යන්න ඕනේ. අපිට මේ ලෝකයේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. නිරෝධ සමාපත්තිය විතරයි අවශ්‍යයි කියලා කවදාද අපි අදිස්ථාන කරන්නේ? එදාට අපිට අවශ්‍ය මූලික ටික හම්බෙනවා. ගාක සෙවණ තිබුණ තේනවා. වතුර ටික තියෙනවා. පිණ්ඩපාතෙන් ගාණේ හම්බෙනවා. අපිට තියෙන අපේ දුර්වලකම් අඩුපාඩු ටික හදාගන්න. කමටන් හොයාගෙන විසි අමතනව දුවන්න අවශ්‍ය නැහැ. මොකටද දුවන්නේ? තමන්ගේ අඩුපාඩු තමන් දැනගන්න නැතුව තව කෙනෙක්ගෙන් හාල අරියනවාද? මේක අර කටඩිය ළඟට ගිහිල්ලා හඳන් බලනවා වගේ වැඩක් නේ. තමන්ට තරහා යනවා. ඉතින් ඒක හදාගන්න කමටන් ගන්න ඕනේ. ඒ තරහා නිවා ගන්න. ඇයි තරහා යන්නේ? බලාපොරොත්තු කැඩුනාම. ඇයි තරහා යන්නේ? තමන්ට ඕනෑ විදිහට පරිසරය නොතිබුණාම. ඒ දුර්වලකම් අඩුපාඩු තේරලා නිවැරදි කළාම තරහා යන්නේ. ඕක තමයි කමටාන. ඕකට ඉතින් දිව්‍ය ලෝකෙන් එන්න ඕනේ දෙක කියන්න. දකින දකින මිනිස්සු දකිනකොට රාගය දෙනවා. ඇයි? ඒ මිනිසුගේ ලස්සන පේනවා, තරුණකම පේනවා. මොකටද තරුණකම දකින්නේ, ලස්සන දකින්නේ? ඒ මිනිසු වයසට යන බව ඇයි නොදකින්නේ? අවලක්ෂණ වෙන බව ඇයි නොපිළිගන්නේ? ඒක ඇදුවම රාගය යනවා. ඉතින් ඕකට බ්‍රහ්ම ලෝකෙන් එන්න ඕනේ මිනිස්සු කමටහන් දෙන්න. තමන්ගේ අඩුපාඩු ටික තමන් තේරුම් අරගෙන නිවැරදි කළාම තමන් රාහත් වෙනවා. තමන්ගේ කෙලෙස් ටික තමන් නිරෝධ කරාම හරියත් ඵලයෙන් පිරිනිවන් පානවා. ඉතින් ඕකට ඉතින් කොච්චරද ගුරුවරු අවශ්‍ය? කවුරුත් අවශ්‍ය නැහැ. තමන්ගේ අඩුපාඩු තමන් දන්නවනේ අනිත් අයට වඩා. තමන්ගේ දුර්වලකම් කපටිකම් ඒ ඔරබොරු වංචා මොකක් තමන් දන්නේ නැද්ද? ඔක්කොම දන්නවා. ඉතින් ඒකට කවුරු කේන්දර බල්ල හඳාම් බල්ල විස්තර කියන්න ඕනේ? ආස්වාස කරන්න, පාස්වාස කරන්න, උස්ම දිගේ බලන්න ඕම කිව්වා මේක හරියයිද? තමන්ගේ අඩුපාඩු ගස් බඳලා ගාලා හදාගන්න එපාය. තමන්ගේ හතින් තමන්ගේ කම්බුලට ගාලා ඇයි ඔය ඉද රාගෙන් බලන්නේ? කන අල්ලලා තමන්ගේ කන තමම මිරික ගන්නවා. ඇයි මිනිසුත් එක්කම තරහා ගන්නෙ? ද්වේෂේ පලියන්නේ. ඇයි වැඩිටියන් ඕම කතා කරන්නේ? තමන්ට ගාලා තමන්ව හදාගන්න එපාය. තමන්ට තරවටු කරලා තමන්ව හදාගන්න එපාය. තමන්ට දොස් කියලා අපහාස කරලා තමන්ව නිවැරදි කරගන්න එපාය. ඒක කරන්නේ අර කොයිද ඉන්න කෙනෙක් කියලා කමටන් දුන්න නම හදනවලු. ඒක පුදුම කතන්දරයක් ඒක. හැබැයි එමගෝලේ කවුනාන නිවැරදි ගුරුවරයා ගස් බඳලා ගානවා. ඇයි? එයාට එතකොටයි තේරෙන්නේ වැරද කොතනද තියෙන්නේ කියලා. වැඩිහිටියොත් එක සමගින් ඉන්න බෑ. ඒක හදාගන්න ඇතම 25ක් ගිල කමටන් ගන්නවා මෛත්‍රී භාවනාවට. ඒ මනුස්සයා ගොළුෙත් මැටි. කමටන් දෙන්න තියෙන දෙකේ දෙකේ ලීයකින්. එතකොට ඉවසීම හොඳට හැදෙනවා. තමන්ට එක තැනක මාස 3ක් ඉන්න බෑ. කිරිපණු ගාය. කකුල් නලියනවා, රත ගාය. එක තැනක ඉන්න බෑ. එහෙනම් තමන්ට මේ ලස්සන දේවල් දකින්න, පරිසරය දකින්න, ඇවිදින්න තියෙන ඡන්දය, මේ ලෝකයේ හැම තැනම තියෙන සතර මහා භූත මේ යථාර්ථය දකින්න. ඇවිද්ද පය 1000ක් වටි. හැබැයි හැතැම්ම 1000ක් විතර ඇවිද්ද පය 7-5ක්වත් වටින්නේ නැහැ. මේ සමීකරණය අපිට තේරිලා නැහැ. ඒ නිසා ඇවිදිනවා. අපිට අපේ අඩුව තේරුම් කරලා තරවටු කරලා අපිට අපි දොස් කියලා අපි හදාගන්නේ. අනේ මේ මිනිස්සයා දැන් අවුරුදු 40 50 60 70ක් ඇවිදිලා තාම මේ ඇවිදින එක අරිගස්ස ගන්න එහෙම තමන්ට තමන් තරවටු කරනවා. තමන්ගේ දුර්වලකම් හෙලා දකිනවා. නිවැරදි කරගන්නවා. ඒක කරන්නේ නැහැ. සිතේ ඒක රාගු කරන්න එක තැනක ඉන්න විශේෂකමටම් ගන්නවා. ඉතින් අර මිනිසුන්ටත් ඒක තේරෙන්නේ සති දෙකක වැඩසටහන් සති තුනක වැඩසටහන් ඒ මිනිසුත් කඩේ යනවා. ඒ මැදිච්ච කෙනෙක් නැහනේ. ඇයි? තමන්ව තමන් අදා ගන්නකම් වෙන කෙනෙකුට හදන්න බෑ. ඒකවත් තේරිලා නැහැ. මේ ලෝකේ හොරාව කිසිම කෙනෙකුට අදන්න බෑ. මේ අදන්න පුළුවන් බන්ධනාගාරවල ඔක්කොම ඇදෙන්න දෙපාය. හොරා තමන් හිතෙන්න ඕනේ මම මේ අනින්ගේ දේවල් ගන්න එක වැරදි කියලා තමන් හිතලා හදෙන්න ඕනේ. එතකොට හොරා ඇදෙනවා. අනාචාරය ඇසිරෙන කෙනාට ගාලා බැනලා අදන්න බෑ. ඒ මනුස්සයා හිතලා තමන්ගේ පතිවත රැක ගන්න ඕනේ. බ්‍රහ්මචර්යාව ඇසිරෙන්න ඕනේ. එතකොට ඒ මනුස්සයා ඇදෙන්නේ. බොරු කියන මනුස්සයාගේ කටමානවා. කටමැව්වයි කියලා හරියනද? ඒ මනුස්සයා සිදුරු වලින් හරි බොරු කියනවා. ඒක වහන්න බෑ. ඒ මනුස්සයා තේරුම් අරගෙන ඇත්ත කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොටයි මුසාවාදයෙන් වැළකෙන්නේ. තබෑරුමට යන මනුස්සයාව බැඳලා තිබ්බට හරියන්නේ නෑ. කූඩු කරාට හරියන්නේ නෑ. ලියලා හැරපගම ඒ මනුස්සයාගේ නවතින තබෑරුම ළඟ. ඒ මනුස්සයා අදවතින් තේරුම් ගන්න ඕනේ මේ සුරාවෙන් තමන්ට ඇතිවෙන ආනිසංස ආපදාතික ඒ දුක ප්‍රශ්න කරදර තේරුම් අරගෙන නැවතුනාම තමයි බීබද්දා හැදෙන්නේ. එහෙම නැතුව එහෙම හදන්න බෑ බීබද්දෙන්. සුරාමේරයක් එහෙම හැදෙන්නේ නෑ. එහෙනම් අද මෙච්චර පිරියෙන්න හේතුව මොකද්ද? තමන්ව තමන් නිවැරදි කරන්නේ තව කෙනෙක් ඇවිල්ලා නිවැරදි කරනකම් බලාගෙන ඉන්නවා. අර පොඩි ළමයි නාවල හඳනවා වගේ වැඩක් මේක. ළමයි හදන්න තේරෙනවා. අල්ලපු ගෙදර මිනිස්සුන්ට ලියුම් යවන්නත් තේරෙනවා. කපටි කමෙන් හොරකම් කරන්නත් තේරෙනවා. රස්සාවෙදි වංචා කරන්නත් තේරෙන ඉලක්කම් වෙනස් කරලා ඒ ඕටිපය වැඩිපුර දාලා අතිකාල දාලා එහෙම සල්ලි ගන්නත් තේරෙනවා. අඩුව හදන්න තේරෙන්නේ නැහැ. ඒකට වෙනම මිනිස්සු එන්න ඕනෙලු. පෙරම් පුරාගෙන එන්නත් ඕනෙලු. පුදුම වැඩ ඒක. හැබැයි ඒ අය විකාලේ ලකින්න ඕනේ. ජාතරූප රකින්න ඕනේ. තුන් සිවුරෙන් මාර නීති. මේ මනුස්සයාගේ යටිපතුල ඉඳලා ඉසමුදුන යනකම් අඩුපාඩු. ඒක හදාගන්නේ. ඒකත් පිටකෙනෙක් ඇවිල්ලා හදවනකම් ඉන්නවා. හැබැයි ඒවත් අදන මනුස්සයා අර බුදුවරයාට සමාන කෙනෙක් වෙන්නත් ඕනේ. පුදුම වැඩේ නේ මේක. ඒ මනුස්සයාගේ මොනවා හරි අඩුපාඩුවක් තිබුණාම අර මනුස්සයාගේ සල්ලි පාවිච්චි කරන ඒ මනුස්සයා නම මට උපදෙස් දෙන්න. එහෙම උපදෙස් ගන්න බැරි නම් තමන්ව තමන් හදාගත්තාම ඉවරනේ. එහෙම හදාගන්නෙත් නැහැ. කවුරු හරි හදන්න ආවම ඒ මනුස්සයාගේ දත් දිගයි. ඒ මනුස්සයාගේ ඇයිබැමි ටිකක් මහතයි. ඒ මනුස්සයාගේ කන පොඩ්ඩක් පළල් කියලා ඒ මනුස්සයා මොනවා දෙයක් කියනවා. ඊළඟ ඒක ප්‍රතික්ෂේප කරනවා. කවදාවත් ඒක හදාගන්නේ නැහැ. ඒම හදාගන්න තැනටපත් වෙන්නේත් නැහැ. බලනකොට තමන්ව තමන් හදාගන්නෙත් නැහැ. පිට කෙනෙකුට ඇවිල්ලා හදන්න විදියකුත් නැහැ. ඒ කියන්නේ කණ්ඩායම් දෙකම නිවන් දකින්නේ එකෝ තමන්ව තමන් නිවැරදි කරගන්න ඕනේ. තමන්ගේ අඩුපාඩු ටික තේරුම් අරගෙන. එහෙම නැත්නම් මොන අඩුපාඩුව තිබුණත් එයාට හදන්න අරින්න ඕනේ අපිව. කවුරු හරි කෙනෙක් හදනවා නම් එයාගේ මොනම දෝෂය තිබුණත් කමන්න අපට යාපතක් නේ. එයාගේ යාපත අරගෙන අපි හැදෙන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම දක්ෂත් නෑ අපි. එයාගේ අදකුද ඔක්කොම බලනවා. එයා පුදුමාකාර ලස්සන චරිතයක් වෙන්න ඕනේ. පාස්වෙන් කතා කරන්න ඕනේ, සංවරව යන්න ඕනේ, සාන්ත දාන්තව ඉන්න ඕනේ. එයා එක වේලකින් ජීවත් වෙන්න ඕනේ. ඒ ඔක්කොම තිබුණත් එයාගෙන් කමටන් ගන්නවා. හැබැයි ඒකේ නා තමන් වෙන්න ඕනේ කියලා කවදාවත් හිතන්නේ නැහැ. ඒකේ උත්තරීතර චරිතය බවට මමපත් වෙන්න ඕනේ, මගේ චරිතයපත් වෙන්න ඕනේ. එහෙම කවදාවත් සිතවිල්ල පාළ වෙන්නේ නැහැ. මම මේ ලෝකේ ඉන්න හොඳම අසත්පුරුෂයා. හැබැයි මට බන කියන්න ඕනේ තථාගත ගෞතමයන් වහන්සේට වඩා සිල් රකින්න කෙනෙක්. කොහොමද මගේ සංකල්පේ? ඒක න කවදාවත් නිවන් දකින්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. බුද්ධ ශාසනය මේ තරම් පිරියෙන්න හේතුවත් මේ දුර්වලකම් අඩුපාඩු හදාගත්තේ නැති නිසා. මේ භද්‍ර කලාපේ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියලා මේ බුද්ධ ශාසන අතරත් ඉස්සේ අපි නිවන් දැක්කේ නැත්තේ මේ අඩුපාඩු හදාගත්තේ නැති නිසා. හැම බුද්ධ ශාසනයෙම බුදුහාමුදුරෝ කඩේ යවනවා. සිකුරාදර පොළතින පොලේ යවන බුදුහාමුදුරෝ සල්ලි එකතු කරන් ටික පිකුණන්න. බුදුහාමුදුරන්ට තියෙන සද්දාට මිනිස් වැඩිපුර දෙනවනේ. එතකොට මාමාය දේවිත් කඩේ යවන්න පුළුවන් නේ. සුද්ධෝත්න රජු කඩේ යවන්න පුළුවන්. ඇයි අම්මා තාත්තාත් යවල කීයක් කර හම්බ කරගන්න? පුතා විතරක් ඇයි මේ සම්මාදම යවන්නේ? අම්මා තාත්තාත් යවන්න තවත් කීයක් කර වැඩිපුර හම්බෙයි? එහෙනම් අපි මෙච්චර කාලයක් අපි තථාගතයන් වහන්සේගේ සරණ ගියේ නෑ. භාග්‍යතුන් වහන්සේ වෙළඳ භාණ්ඩයක් අරගෙන අපි ජීවත් වෙන ක්‍රමවේදයක් ඇදුවා. කොහොමද නිවන් දකින්නේ? රාත්‍රියම බලාපොරොත්තුෙන් තමයි මානවනේ. හැබැයි රාත්‍රින වැඩ එකක්වත් මෙතන නෑනේ. ඔක්කොම තියෙන අපායට යන වැඩනේ. මැරෙනකොට ගෙනියන්න බැරි නම් එකතු කරපු හැමදේම තියලා යන්න නම් තියලා යන්න මොකටද මෙච්චර වෙහෙසෙන්නේ? ගෙනියන්න බැරි දේවල් මොකටද පරිස්සම් කරන්නේ? භුක්ති විඳින්න බැරි නම් අයිතියකුත් නැත්තම් කවදරි දවසක මේක අන්සතු වෙනව නම් මොකටද ඒවා පරිස්සම් කරන්නේ එකතු කරන්නේ? මේ පුංචි අඩුපාඩු නිවැරදි කරගන්න බැරි නම් මං හිතන්නේ මේ ලෝකේ මේ අපට බන කියන මිනිස්සු ඉන්නවයි කියලා. අපිට කවුද බන කියන්නේ? මොනවද කියන බන? එහෙම බනක් නැහැ ලෝකේ. මේ પરම්පරාවෙන් පස්සේවත් සාසනය ටිකක් රැකෙන්න, මෙතනින් පස්සේවත් ඒ අඩුපාඩු නිවැරදි වෙන්න, ඒ කියන පිළිකුල්භාවය, ඒ කියන පිරිහීම පොඩ්ඩක්වත් වැළකිලා නිවැරදි වෙලා නැවතේ සාසනෙට ගෞතම බුදුහාමුදුරන්ගේ පාරමිතාවේ ආලෝකය නැවත මේ ලෝකෙට පොඩ්ඩක් හරි බබල වෙන්න. අපි ටිකවත් මේක අරියට කරමු. ඒ කියන අඩුපාඩු වැරදි වලින් අපි ටික වැළකෙමු. අපට ලෝකේ හදන්න බෑ, අපි හැදෙමු. ඒ කියන නිරෝධ සමාපත්තිය නිවැරදිව වඩමු. ඒ කියන දුර්ලකම් අඩුපාඩු අපේ ජීවිතේ කවදාවත් නොකරන බව බලාගනිමු. ඒ මොනොත් අපි ශ්‍රේෂ්ඨයි. තථාගතයන් වහන්සේගේ ශාසනය අපි නිසා පොඩි වර මැටිපානකින් පොඩි ආලෝකයක් වගේ පොඩි ආලෝකයෙන් හරි මේක බේරෙනවා. එහෙම නැත්නම් මේක සම්පූර්ණ අර මධ්‍යම රාත්‍රිය වගේ අඳුරු වෙලා යනවා. දැන් අඳුරු වෙන තැනට තමයි මේ වැඩ කරන්නේ. හැමතැනම මේක තමයි තියෙන්නේ. මේ කරුණාකරන හැමදේම පැහැදිලි කරන්නේ, විස්තර කරන්නේ මේ සසර කොච්චර භයානක තත්යකට ඇවිල්ලාද මේ වර්තමානයේ. මේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය මොනතරම් පරියාණිටපත් වෙලාද? අපි මේ ගත කරන වර්තමාන මොහොත මොනතරම් භයංකරද? එක මොහොතක්වත් මේකේ රැඳෙන්න එපා. ඒ අඩුපාඩු නිවැරදි කරන්න, ඒ කමඨාන් වඩන්න, රාහත් වෙන්න අවශ්‍ය කටයුතු කරන්න. මේ කෙලස් ලෝකයේ තුල, පිරිච්ච ලෝකයේ තුල, පරියාණිටපත් වෙච්ච සමාජය තුල නැවත ඉපදෙන්න බලාපොරොත්තු වෙන්න එපා. මේ දැනුවත් කිරීම දුර්වලකම් අඩුපාඩු හදාගන්න.